සදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. මේ අය හයිති මොකේදද? ඉපදීමට. ඉපදුනා කියන්නේ මේ හය ලැබීම. මොනවද ඒ හය? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය ලැබීම තමයි ඉපදුනා කියන්නේ. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ විශ්වාස කරන අය හැටියට, එහෙනම් අපිට කවදාවත් මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයක් ලබාගෙන දුකෙන් නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි අපිට හම්බ වෙන්නේ මේ ජාතිම හයක්? ඒ නිසා අපිට දුකෙන් නිදහස් වීමක් මේ ආයතන හය තුලින් ලැබෙන්නේ නැහැ. එතකොට ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය තුලින් දුකෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ නැති වුණාට අපි පතනවා දුක නැති ආයතන හයක්. මට මේ ළඟදී රෝගියෙක් බලන්න ගිය වෙලාවේ එතුමා පිළිකාවක් ලැබිච්ච කෙනෙක්. පිළිකාවක් මුත්‍රාශි හැදිලා මුත්‍ර මාර්ගය සම්පූර්ණයෙන්ම අයින් කළා. දැන් මුත්‍රා යන්නේ අර මල පහ වෙන මාර්ගෙමයි. දැන් මෙයාට කයේ වේදනාව. ඉතින් මට කිව්වා බලන්න ගියපු වෙලාවේ, අනේ ස්වාමීනි, මේ ජීවිතේ නම් මම මොකවත් කළා නෑ, මේක පෙර කර්මයක් දෝ කියලා හිතෙනවා. කර්ම විපාකයක් දෝ. මං කිව්වා උපාසක මහත්තයා එහෙම හිතන් දෙපා. එතකොට අවාසී කිව්වා. එහෙනම් ස්වාමීන් වහන්සේ මොකද්ද අවාසී? අවාසී මේකයි. දැන් අපි මේ ජීවිතේ දුක් විඳිනකොට මේක පෙර කර්මයක් දෝ කියලා හිතලා පෙර කර්මයට දාලා විඳවනකොට අපිට හිතෙනවා මේ කර්මය ඉවර වෙනවා දැන් විඳලා විඳලා. ඊළඟ ජීවිතේ උපදිනකොට අපිට විඳවිලි නැති දුක් නැති උපතක් තියෙනවා. එතකොට ආයමත් අපේ හිත පීඩන්නේ කොහේද? උපතකමයි. ආයෙත් අපි උපදින්න කැමති වෙනවා මේ වගේ විඳවන්නේ නැතුව. ඇයි? දැන් අපි කර්ම රැස් කරලා තියෙනවා. ඒ කර්ම විපාක දෙනවා. දැන් ළඟට ලෙඩ හැදිලා මේ හැදලා විපාක දීලා දැන් ඉවරුණාට පස්සේ අපිට දුක් නැති ජීවිතයක් ලැබෙනවා කියලා හිතෙනවා. මේක නිසා ඊළඟ ජීවිතය ආයෙ හිත පීඩුව ගන්නවා. මං කෝ එහෙම නෙමෙයි. දැන් මේ ජීවිතය ඔයා මේ විදිහට විඳිනවා. අපි දන්නේ කොහොමද අනාගතයේ මිනිස්සෙක් කියලා ඔයා මොන විදියේ දුක් වලට භාජනය වේවිද? අපි දන්නේ කොහොමද මොන වගේ දුක් වලට භාජනය වේවිද කියලා? මං කෝ ඒ නිසා අනාගත කය හිත පිහිටවන්න එපා. අනාගත කය. දැන් ලැබිලා නැති කයක් අපි හිතෙන් පතනවනේ. අපිට දුක් කරදර නැති, ශෝක වැළපීම් නැති, කායික මානසික දුක් නැති ඉපදීමක් අපි හිතින් පතනවා. නමුත් අපිට හම්බ වෙන්නේ මේ ජාති ජීවිතයක්මයි. ඉපදීම නිසායි මම මේ කායික දුක විඳිනවා නම් විඳින්නේ. ඉපදීම නිසායි මම මේ මානසික දුක විඳිනවා නම් විඳින්නේ? ඉපදීම නිසයි මේ රෝග පීඩාදියකින් විඳිනවා නම් විඳින්නේ. අප්‍රියයන් හා එක්වීමෙන් ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් මේ සෑම දෙයක්ම ලැබෙන්නේ ඉපදීම නිසා කියලා හිතුවොත් එයා කලකිරින්නේ මොකක් ගැනද? ඉපදීම ගැන. අන්න දැක්කනේ හිතන විදිය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හිතන්න ඕනේ මේ විදියටයි. මොකද ඔබට මතකද මේ දේශනා පටන් ගන්න මුලින්ම මා කිව්වා නුවණින් කල්පනා කිරීමේ හැකියාව තියෙන කෙනාට කියනවා ප්‍රඥාවන්තයා කියලා. එතකොට ප්‍රඥාවන්තයා හිතන්න ඕනේ මේ විදියටයි. එතකොට අපි මේක අවබෝධ කරගෙන සිටින්න ඕනේ. අවබෝධ කරගත්තේ නැත්නම් ආයෙත් අපේ හිත මෙලෝ ජීවිතේ මේ ජීවිතේ දුකෙන් නිදහස් වීමේ අපේක්ෂාවක් තියෙනවා. පරලෝ දුක් නැති ජීවිතයක් ලැබීමේ අපේක්ෂාවක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ජීවිතේ අපේක්ෂා සහිතව ඉඳලා පරලොවත් අපේක්ෂා සහිතව යනවා. අයියෝ කොහොම මේදි හදාගන්න ඔයා? මෙයා දන්නේ නැහැ මේක වෙන්නේ කොහොමද කියලා. හිතන ක්‍රමයේ අහුවෙන්නේ. ඒ නිසා මාතුව එහෙම නෙමෙයි හිතන්නේ. කර්මය කියලා දාන්න එපා කර්මයට. ඉපදීම නිසයි මේ වෙන්නේ. ඉපදීම නිසයි මේවට මුණ දෙන්නේ කියන අවබෝධයට පැමිණීමෙන් තමයි අපිට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් විදියක් ලැබෙන්නේ. ඉපදීම නිසයි මේ දුක කියන අදහස දෙනකොට අන්න ඉපදුනේ මොනවාද කියන කාරණේ තේනවා. ඉපදුනේ මොනවාද? ඇස්, කන, නාසය, දිව, ශරීරය, මනස. ඇසක් ලැබීම නිසා ඇස තුල හට ගන්නා වූ රෝග වලට අපි භාජනය වෙන්නේ නැද්ද? කනක් ලැබීම නිසා කනේ හට ගන්නා රෝග වලට භාජනය වෙන්නේ නැද්ද? නාසයක් ලැබීම නිසා නාසයේ රෝග වලට භාජනය වෙන්නේ නැද්ද? දිවක් ලැබීම නිසා දිවේ රෝග වලට භාජනය වෙන්නේ නැද්ද? කයක් ලැබීම නිසා මේ කයට යම් තාක් රෝග හැදෙනවද? ඒ ඕනෑම රෝගයක් මේ කයට හැදෙන්න බැරිද? හැදෙන්න පුළුවන්. ඒ නිසා මේක බලන්නේ අපි මේක පෙර කර්මෙද කියකේ නෙමෙයි. බලන්නේ කොහොමද මේ ඔක්කොම ලැබෙන්නේ? ඉපදීම නිසා. අන්න එහෙම බැලුවොත් යා පොඩ්ඩක් අවබෝධ කරගන්නවා ඉපදීමෙන් තමයි මේ දුක සකස් වෙන්නේ. එහෙනම් ඉපදීම දුකයි. ඉපදීම තමයි මේ දුකේ දුක ආරම්භ වෙන්නේ. ඉපදීම දුකයි කියන තීරුමට එනවා. එතකොට මෙයා උපදින්න අකමැති වෙනවා. නමුත් මෙයා දන්නේ නැහැ මේක කොහොමද වෙන්නේ කියලා. දැන් ඉපදුනාට පස්සේ නොඑක ආකාරයේ කායික මානසික දුක් දුම්නස් වලට මැදිහත් වෙනවා. මට මතකයි සුනාමිය හැදි කාලේ අපි අවිධිගණ ගියා. ඔය දකුණු පැත්තේ දහම්සාරිකාවක් ගියා. මිනිස්සු හිටියේ මේ පිස්සුවෙන් වගේ. ඒ පැත්තේ ගියපෝය දන්නව ඇති. හිටපෝය දන්නව ඇති. මිනිස්සු පිස්සුවෙන් වගේ හිටියේ. ඒ ප්‍රදේශ වලට ගියාම මේ මිනිසුන්ගේ කොහේ මූණ ඔක්කොම මේ අමුතු වෙලා බලාගත්තුට බලාගෙන ඉන්නවා. කල්පනා කරනවා. ඊළඟට මිනිස්සු අසීමිත බයකින් ඉන්නවා. පිස්සුවෙන්ගේ මිනිස්සු හිටියේ. අවුව තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේ මා අවුවේ. මේ ගෙවල් දුරවල් මෙතන තිබුණේ, මගේ ළමයි මෙතන හිටියේ කීකී මේ මා අවුවේ ගිහිල්ලා ඒ දවසම අවුවේ ඉන්නවා. ඉඳලා රැයට යනවා මේ අර කඳවුරට. දවල් කාලේ ගිහිල්ලා අර ගෙවල් විනාශ වෙච්ච තැන් වලට ගිහිල්ලා නේ මගේ දෙමෝපිය මේ ගෙදර හිටියේ, මගේ බඩු මුට්ටු මේක තිබුණේ කියලා අර මේ කඩා කැඩී බිඳී ගිය සුම්බුන් අතරට වෙලා මුළු දවසම ගෙවනව දවල්ට. ගෙවල රැයට යනවා ඉන්න තැනට. පිස්සුව ගෙහිතේ මිනිස්සු. නමුත් කවුරුත් දන්නේ නැහැ මේ වෙන්නේ මේක ඉපදීම නිසා කියලා. දිගට හරහට පැතුවාට එකතු වෙලා මොකද පැතුවේ? ආයෙනම් මේවන් ඉපත සිද්ධ වෙන්න එපා. අපේ නෑදෑයන්ට මෙහෙම ආයෙ සිද්ධ වෙන්න එපා. අපිට ආයෙ මෙහෙම සිද්ධ වෙන්න එපා. ඒ පැතිය මොකද? ආයෙ අපි උපදිනකොට අපිට එහෙම නැති ජීවිතයක් ලැබෙන්න ඕනේ. ආයයි හිත පීඩන්නේ කොහේද? ඉපදීමටමයි. ආයයි හිත පීඩන්නේ ඉපදීමටමයි. එතන ඉපදින්න ඉපදින්න ඕනේ මොකක් මොකක් නිසාද? මොකේකටද? ඇස පිනවන්නේ. කන පිනවන්නේ. නාසය පිනවන්නේ. දිව පිනවන්නේ. කය පිනවන්නේ. ඇයි පිනවන්න පෙළඹෙන්නේ අපි? ඇහෙන් දකින රූපේට අපේ හිත ඇදිලා යන්නේ නැද්ද? ඇදිලා යනවා. කනින් අහන ශබ්දයට අපේ හිත ඇදිලා යන්නේ නැද්ද? ඇදිලා යනවා. නාසයට දැනෙන ගඳ සුවඳට අපේ හිත ඇදිලා යන්නේ නැද්ද? ඇදිලා යනවා. දිවට දැනෙන රසයට අපේ හිත ඇදිලා යන්නේ නැද්ද? ඇදිලා යනවා. කයට දැනෙන පහසට අපේ හිත ඇදිලා යන්නේ නැද්ද? හිත ඇදිලා ගියාට පස්සේ හිත ඇදිලා ගියපු දේ ආයෙ මතක් වෙන්නේ නැද්ද? ආ මේක තමයි දුක ඉස්සරහට යන හේතුව. ඒකට කියන්නේ කාම තණ්හා. දුක ඉස්සරහට යන හේතුව ඒකයි. මොකද හේතුව? දැන් අපි දුක නැති උපත පතන්නේ මොකක් ලබන්නද? ඇහෙන් රූප බලන්න. කනින් ශබ්ද හඳන්. නාසයෙන් ආග්‍රහණය කරන්න. දිවෙන් රස විඳින්න. කයින් පහස ලබන්නයි ඒකෙන් සතුට වෙන්නේ. අපිට හරදර කම්කටොළු වෙනකොට කායික රෝග එනකොට මානසික රෝග එනකොට කායික දුක් වෙනකොට මානසික දුක් වෙනකොට කායික පීඩා එනකොට මානසික පීඩා එනකොට මේක ලබන්න බෑ අපිට. එතකොට අපිට මොකද වෙන්නේ? මේ ලැබිච්ච ජීවිතය කිරේ කලකිරෙනවා. අනේ මේ අපි විදෝනා මේ ඉක්මන්ට මැරිලා යනවා නම් හොඳයි. විදෝනා කියලා මොකද කල්පනාව තියෙන අපි ඉක්මන්ට මැරිලා ගිහිල්ලා මේවා නැති තැනක ඉක්මන්ට උපදින්න. ඔය වගේ මානසිකත්වයක් අපි තියාගෙන අපි කොහොමද මේ ජීවිතය අවබෝධය කරා යන්නේ? අපිට අවබෝධය කරා යන්න වෙන්නේ. මොකද හේතුව? ඕකෙන් මිදෙන්න ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව කිසිම පිළිවෙලක් නැහැ. ආයමත් යාව පුදින්න කැමති වෙනවා. ආයය කැමති වෙනවා. සමහරු දිවි ලෝකයේ ගැන හුවන් පස්සේ දිවි ලෝකේ අකමැති වෙනවා. මනුස්ස ලෝකෙටම කැමති වෙනවා. ආයයෙන්. සමහරු දිවි ලෝකෙට කැමති වෙනවා. ආයේ මේ පැවැත්ම කැමති වෙන එකට කාම තණ්හාව තියෙනවා. භව තණ්හාව තියෙනවා. සමහරුන්ට මේ කායික වශයෙන් විඳින දුක් පීඩා වලින් පෙළෙනවා. කැමති නෑ. මානසික දුක් පීඩා වලින් පෙළෙනවා. එයා හිතනවා අනේ මට හිතකුත් නැත්තම් කයකුත් නැත්තම් කොච්චර හොඳයිද? මේ පැවැත්මක් නැතුව ඉඳ තියෙනවා නම් කයයි මනසයි ගැන දන්නේ නැතුව කොච්චර හොඳයිද මට? ආඥා විභව තණ්හාව පතන. ඒක මේ වගේ එකක්. දැන් අපි ගත්තොත් පිටට පේනවා පොල් ගෙඩිය. නමුත් පොල් ගෙඩියේ කට අහුවෙන්නේ දෙල්ල අයින් කරාමයි. මදේ අහුවෙන්නේ කට පිපිරුවාමයි. නැත්නම් හොයන්න බෑ. පිටට පේන්නේ පොල් ගෙඩිය විතරයි. නමුත් පොල් ගෙඩිය වුණාට පොල් දෙලි වෙනම පොල් දෙලි තියෙනවා. කටුව තියෙනවා. මදේ තියෙනවා. නමුත් පේන්නේ පිටට මොකද්ද? පොල් ගෙඩියේ පොත්ත විතරයි. ඒ වගේ තමයි අපේ තණ්හාව පිටට පේන්නේ කාම තණ්හාව විතරයි. කාම තණ්හාව අයින් කරපු දවසට අපි භව තණ්හාව දකීවි. භව තණ්හාව අයින් කරපු දවසේ භව තණ්හාව දකීවි. පොල් දෙල්ල අයින් කරපු දවසට පොල් ගෙඩිය දකීවි. පොල් ගෙඩිය බිඳපු දවසට පොල් මදේ දකීවි. ඒ වගේ තමයි මේ අපේ ජීවිතය ඇතුලේ මේව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි මේ ජීවිතේ තණ්හාව නිසා මේ දුකක් කරා යනවා කියන කාරණය අපි ආරි සත්‍යයක් හැටියට අවබෝධ කරගෙන සිටින්න ඕනේ. ආරි සත්‍යයක් හැටියට අවබෝධ කරගන්න අපිට බැරි වුණොත් අපිට යන්න තියෙන ආයෑමක් මොකේද? දුකක් කරා විතරයි. මොකද හේතුව තණ්හාව කියන එක එකපාර ප්‍රහාණය වෙන එකක් නෙවෙයි. ආශාව කියන එක එකපාර නැති වෙන එක මේ වගේ. දැන් අපි ගත්තොත් ඔන්න අපිට ගයක් තියෙනවා. මේකේ ඔන්න වැස්සට මොකක් හරි කරදරයක් වෙලා කඩාගෙන දිරනවා. එක්ක අපි ගම්ම ගයක් තියෙනවා දිරනවා. එතකොට අපිට ඒ ගේ කෙරේ ආශාව නැතු යනවා. එතකොට අපිට සියලු ගෙවල් කෙරේ ආශාව නැතු යනවා. නෑ. එතකොට අපිට ආශාව නැති වෙන මොකෙන්ද? යමකින් ආස්වාදයක් ලැබෙන්නේ නැද්ද? ආස්වාදය ලැබෙන්නේ නැති දේ ගැන ආශාව නැතු යනවා. යමකින් ආස්වාදයක් ලැබෙනවාද? ආස්වාදය ලැබෙන දේ කෙරේ ආශාව පිහිටනවා. එහෙනම් අපිට තේරෙනවා මේ එකකට තියෙන ආශාව නැති කළා කියලා ඊළඟට තියෙන ආශාව නැතු යන්නේ නැහැ. එහෙම නැතු යන්න නම් සමස්තයක් වශයෙන් බලන්න ඕන. එහෙම නැතු යන්න නම් කොහොමද බලන්න තියෙන්නේ? සමස්තයක් වශයෙන්. දැන් අපි ඇස අනිත්‍යයි කියලා බලනවා. දැන් තමන්ගේ ඇස අනිත්‍යයි කියලා බලලා තම කෙනෙක්ගේ ඇස දිහා බලලා කියනවා අර ඇස ලස්සනයි. එතකොට ඒක අනිත්‍යයි කියන කාරණේ අපිට අමතක වෙනවා. අපිට වෙනවද නැද්ද? වෙනවා. මේ ඇස අනිත්‍යයි, ඒ ඇස ලස්සනයි. අපිට අවබෝධ වෙනවන්නේ කොහොමද? මේ ඇස අනිත්‍යයි, ඒ ඇස අනිත්‍යයි. අන්න ඒ සමස්තයක් වශයෙන් ගත්තාම ඒ විදිහට අපිට කල්පනාව දියුණු කරගත්තාම අන්න එතන තමයි විසඳෙන්න පටන් ගන්න තැන. ඊළඟට ඇහැට යම අපිට යම් රූපයක් පේනවාද? ඇහැට පේන රූප අනිත්‍යයි. ඇහැට පේන රූප අනිත්‍යයි ගම් පස්සේ රූප ගෙවල් වෙන්න පුළුවන්, මිනිස්සු වෙන්න පුළුවන්, ගස්කොළන් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, වතුපිටි වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්. නමුත් ඇහැට පේන යමක් ඇද්ද? යම් රූපයක් ඇද්ද? ඒ රූප අනිත්‍යයි කියන සමස්තයක් වශයෙන් බලන. එහෙම බලද්දි විතරයි මේක හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සිත යම් කිසි දෙයකට ඇදලා ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ ඇදලා ගියපු කාරණේට අනුව තමයි ඊට පස්සේ අපි හිතන්නේ. ඒ ඇදලා ගියපු කාරණේට අනුව තමයි අපි කතා කරන්නේ. ඒ ඇදලා ගියපු කාරණේට අනුව තමයි අපි ක්‍රියා කරන්නේ. හොඳ කාරණයකට ඇදලා ගියොත් හොඳ කෙරෙනවා. නරක කාරණයකට ඇදලා ගියොත් නරක කෙරෙනවා. මේ නිසා එතකොට අපට පේනවා අපි කාම තණ්හාවේ, භව තණ්හාවේ, විභව තණ්හාවේ බැසගෙන ඉඳලා අපි යමක් කරනවද හැමතිස්සෙම එතන හැදෙන්නේ පටිච්ච සමුප්පාදය. එන්න මුකුත් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි කර්ම තණ්හාවෙන් යුක්ත කරනකොට ඔන්න එකට බැඳිලා යනවා, උපාදාන වෙනවා. ඊට පස්සේ භවයක් හැදෙනවා. භවයක් කියලා කියන්නේ විපාක පිණිස කර්ම හැදෙනවා. විපාක පිණිස කර්ම හැදුනට පස්සේ මේ මරණ එකට මොකද වෙන්නේ? උපදීනවා. එතකොට සමහරට කෙනෙක් පතපතා ඉන්නවා, අනේ මට ලබන ජීවිතේ මේ අකුසල ධර්ම නැති, මේ පීඩා නැති, දුක් කරදර නැති ජීවිතයක් ලැබේවා කියලා පතපත ඉන්නවා. නමුත් පතපත හිටියට භවයේ හැදිලා තියෙන්නේ එයාට නිරේ ගිහිල්ලා විඳවන්න නම් මොකද වෙන්නේ? එයා මේ මරණයකට යව උපදින්න එයාට ඇස ගන්න ආසි දෙවියන්ගේ මනස ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ නිරේ. එයා මේ මරණයකට ඇස ගන්න ආසි දෙවියන්ගේ මනස ලැබෙනවා, ලැබෙන්නේ පිරියත ලෝකේ. සමහර තයාට ඇස ගන්න ආසි දෙවියන්ගේ මනස ලැබෙනවා, ලැබෙන්නේ තිරිසං අපායේ. මනුස්ස ලෝකෙම ලැබෙනවා කියලා නීතියක් නෑ. ඒකට ඉතින් අර ස්ථිරව කියන්න පුළුවන් මේ ධර්ම මාර්ගයට පැමිණිච්ච කෙනා ගැන විතරයි. සද්ධානුසාරි ධම්මානුසාරි දෙන්න ගැන කියනවා. ඒ දෙන්න ඊළඟ ජීවිතේ ස්ථිරම සුගතිය අරන් කියලා. වෙන කවුරු ගැන වන්නේ නැහැ. ඊළඟට සක්විති රජුරු ගැන කියනවා ඊළඟ ජීවිතේ සුගතිය යනවා කියලා. එතනින් මෙහා, ඒ කියන්නේ මේ මාර්ගඵලලාභීගේ මෙපිට වෙන කියන්න කවුරුත් ගැන ඒ දේශනාවල සඳහන් වෙලා නැහැ. නිසා අපේ ගංගනටවල අපේ ඥාතීන් මැරෙනවා, නෑදෑයෝ මැරෙනවා, රටේ මිනිස්සු මැරෙනවා, යුද්ධවලින් මැරෙනවා, කෝලාහලවලින් මැරෙනවා, වහකාල මැරෙනවා, දිවිනසා ගන්නවා, මෞකුසීම මැරෙනවා, මෞකුසීම බිහි වෙච්ච ගමන් මැරෙනවා. ඉතින් මැරෙන මැරෙන මැරෙන අය ආයේ මිනිස් ලෝකෙ උපදිනවා කියලා නීතියක් නැහැ. ඇසකනනාසී දිවකය මනස කොහෙද තියෙන්නේ ඕන තැනක යනවා. ඉතින් මේ නිසා දුක අකමැති කෙනා මේ සිදුවෙන සිදුවීම මේ විදිහටයි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරු කරගෙන තේරුම් ගැනීමට නුවණ පාවිච්චි කරන්න ඕනේ. නුවණ පාවිච්චි කරලා එයා හොඳට කල්පනා කරන්න ඕනේ මේ ඉපදීම කරා යන්නේ ආ කර්ම විපාක සකස් වීම නිසා. කර්ම විපාක සකස් වෙන එක වළක්වන්න බෑ. සාමාන්‍ය ලෝකයේ අපිට කර්ම විපාක සකස් වෙන එක වළක්වන්න බෑ. අපිට කර්ම විපාක සකස් වෙන්නේ නැත්තම් අපි කවුද? රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාට විතරයි කර්ම විපාක සකස් වෙන්නේ නැත්තේ. කර්ම විපාක සකස් වෙන්නේ නැති මොහොතක් තිබුණොත් ඒ මොහොත මොකද්ද? අරහත් ඵලයි. එහෙනම් කර්ම විපාක සකස් වෙන්නේ නැති මොහොතක්වත් සාමාන්‍ය සත්වයාට නෑ. දැනුවත්වත් නෑ, නොදැනුවත්වත් නෑ. හැම මොහොතම තියෙන්නේ උපතක් කරා යන්න උවමනාවදී දේවල් සකස් වෙවි. මේක තමයි තමන්ගේ ජීවිතය තුළින් තේරුම් ගන්න තියෙන ධර්ම දකින්න තියෙන මොකෙන්ද? තමන්ගේ ජීවිතය තුළින් තමන්ට පේනවා තමන්ගේ ජීවිතය තුළ ප්‍රධාන කරුණු හතරක්. තමන්ට පේනවා තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ ශරීරය. තමන්ගේ ශරීරය තමන්ට පේන්නේ නැද්ද? තමන්ගේ ශරීරය ගැන අපි විමසන්න ඕන. තමන්ට පේනවා තමන්ගේ ජීවිතය තුළ සැප දුක් විඳීම. තමන්ට තේරෙන්නේ නැද්ද? සැපයි දුකයි බිඳවන බව තේරෙනවා. තමන්ට තේරෙන්නේ නැද්ද තමන්ගේ ජීවිතය ගැන, තමන්ගේ හිත ගැන? කේන්ති යන එක, ඊළඟට ආශාව ඇති වෙන එක, බය ඇති වෙන එක, හිත සංසිඳීම, හිත විසිරීම, හිතේ කලබල ගතිය, හිතේ විවේකේ, මේව තමට තේරෙන්නේ නැද්ද? ඒකට තමන්ගේ හිත ගැන තමන් දැනගන්න ඕනේ. ඊළඟට තමන් දැනගන්න ඕනේ මේ ලෝකෙත් එක්ක තමන් සම්බන්ධ වෙන්නකොට තමන්ගේ ජීවිතය ඇති වෙන වෙනස්කම් ගැන, හිතේ ඇති වෙන කෙලිස් ගැන. ඒකට මේ ඔක්කොම දැනගන්නේ කවුරු තුලින්ද? තමා තුලින්. ආන් ඒකට තමයි සතිපට්ඨාන කියන්නේ. ඉතින් එතනට යන්න කලින් අපි මේ ජීවිතේ මේ විදිහේ දෙයක් තියෙනවා කියලා තේරුම් අරගෙන ඉන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන අපි නිවැරදි කරගන්න ඕනේ. දැන් පටිච්ච සමුප්පාදයක් හැදෙන්නේ දුකයි සමුදයයි තිබ්බු තියෙනකන් විතරයි. මොකක් තියෙනකන්ද පටිච්ච සම්පාදේ හැදෙන්නේ? දුකත් සමුදයක් තියෙනකන්. දුක කිව්වේ ඉපදීම, ජරා මරණ, ශෝක වලින් දුක්දොම්නස්තික. සමුදය කිව්වේ තෘෂ්ණාව, තණ්හාව, හිත ඇදී යාම, ආසාව. එතකොට දැන් දුකෙන් නිදහස් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? දැන් අපි ගමු මෙහෙම. කෙනෙකුගේ හිත ඇහෙන් දකින රූපයට ඇදිලා යන්නේ නැත්නම්, කෙනෙකුගේ හිත ඇහෙන් දකින රූපයට ඇදිලා යන්නේ නැත්නම්, ඒ රූප කෙරේ ආසාව පිහිටන්නේ නැත්නම්, එයා ඒ රූපේ නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයිද? කෙනෙක් තමන්ගේ ඇස කෙරෙහි හිත ඇදිලා යන්නේ නැත්නම්, වෙන ඇසක් පතන්නේ නැත්නම්, එයා ඇසෙනුත් නිදහස් නැද්ද? නිදහස් කෙනා. කෙනෙක් ශබ්ද වලට මොනතරම් මීරි ශබ්දයක් ඇහුණත් ඒකට හිත ඇදිලා යන්නේ නැත්නම්, එයා ශබ්දෙන් නිදහස් නැද්ද? ඇයි ශබ්දයට බෑ එයා වසන් කරන්නේ? එයා කන කෙරෙහි ආසාවක් නැත්නම් කනිනුත් එයා නිදහස්. නාසයේ වෙනඳ ගඳ සුවඳ කෙරේ යාගේ හිත ඇදිල යන්නේ නැත්නම් මොනතරම් යාට සුවඳක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ගඳක් තිබ්බත් යාට ප්‍රශ්නයක් නැහැ. ඇයි හිත ඇදිල යන්නේ? කෙනෙකුට රසය කෙරේ හිත ඇදිල යන්නේ නැත්නම් යාට රස නීරස පිළිබඳ ප්‍රශ්නයක් හිතීවිද? නැහැ. සතේ කෙරේ හිත ඇදිල යනකට තමයි රස රස නැහැ කියන දෙකම එන්නේ. රස කෙරේ හිත ඇදිල යන්නේ නැත්නම් එයාට ඒ ප්‍රශ්නය එයාට රස තිබ්බත් එකයි නැතත් එකයි. ඇයි රස කෙරේ හිත ඇදිල යන්නේ නැත්නම් එයාට ප්‍රශ්නයන්නේ ඒ තුලින් එයා අසහනෙටපත් වෙන්නේ නැන්නේ. එයා නිදහස් වෙනවා. පහස කෙරේ හිත ඇදිල යන්නේ නැත්නම් ඒක නිදහස්. මේ වගේ තමයි එයා තෘෂ්ණාවෙන් තෘෂ්ණා ප්‍රහාණය කරගත්තු එයා ඉපදීමේ නිදහස්. ඇයි තෘෂ්ණාව තියෙන්නේ මෙවටනේ? ඇසකන නාසයේ දිවකය මනස මුල් කරගෙන තමයි හැදෙන්නේ. තෘෂ්ණාවෙන් නිදහස්. ඊළඟට එයාගේ හිත ආය ආයේ උපතක් කරා යන්නේ නැත්නම් ඇදලා වෙන උපතක් හිතේ සකස් වෙන්නේ නැත්නම් උපදින්නේ නැත්නම් උපතක් කරා යන්න හිත හැදිලා නැත්නම් භවයේ නිදහස්. එයාගේ හිතේ අදහසක් නැත්නම් මේ හිතත් කයත් නැතු ඉන්න ඕනේ කියලා ආසාවක් නැත්නම් එයා විභව තණ්හා වෙනු නිදහස්. එයා නිදහස් වුණා නම් මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තුනින්ම නිදහස් වුණා නම් එයා සදාකාලිකවම උපතින් නිදහස්, දුකෙන් නිදහස්, ඇසකනනාසේ දිව මන කියන ආයතන හයෙන් ඉබේ නිදහස් වෙන්නේ. ඒකට තියෙනවා වැඩපිළිවෙලක්. මොකක්ද මේ වැඩපිළිවෙල? ඔව්, ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තෝරා දීලා තියෙන්නේ කොහොමද? මධ්‍යම ප්‍රතිපදා තථාගතේන අවිසම්බුද්ධං. මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ අවබෝධ කරන ලදී. චක්කු කරණී. ඔව්, ධම්මස ලබා දෙනවා. ඒ කියන්නේ අපිට මේ ඇස් දෙකෙන් බලන්න බැරි යත්ත තත්ත්වේ ඔව් පෙන්වුම් කරලා දෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ගියෝ ධම්මස ලබා දෙනවා. චක්කු කරණී, ඥාන කරණී, අවබෝධය ලබා දෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගියෝ උපසමාය. ඒ කියන්නේ අවස්සන්නේ නැහැ යාර. දැන් අපි හිත ඇවිස්සනවානේ, අපි හිත රාගෙන් ඇවිස්සනවා, ඊළඟට දේශෙන් ඇවිස්සනවා, මෝහෙන් ඇවිස්සනවා, බයෙන් ඇවිස්සනවා, ඉරිසියාවෙන් ඇවිස්සනවා, ක්‍රෝධයෙන් ඇවිස්සනවා, කලබලකමින් ඇවිස්සනවා, මේ හැම එකකින්ම ඇවිස්සනවා. දැන් වැඩි වුණේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම මෙතනදී මේ පිරිසාතර අපි කියමු, දැන් මේ හොඳට වාඩිලා ඉන්න තැන්පත් වෙලා අපි කියනවා කියමු මෙහෙම, දැන් ඔන්නේ ඇස් වහගෙන ඉන්න කියනවා කියලා අපි කියනවා ඇස් වහගෙන ඉන්න කියලා. අපි හිමීට ඇස් සැරෑර බලන එක්කිනාට පොත ගන්න දෙනවා. එතකොට අනිත් පැය මොකද කරන්නේ? ශබ්දය හැනකට බලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පුතක් මන පුතක් ලැබුණොත් ලැබුණා කියලා ආය ඇස් වහගෙන ඉන්නවද නැත්නම් ඇස් අරගෙන ඉන්නවද? මෙයා පොර ගන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ? පොර ගන්න පටන් ගන්නවා. මේ සංසකම ඔක්කොම ඇවිස්සීලා යනවා, ඇවිස්සීලා යනවා. ඒ මොකද හේතුව? එයාට ශක්තියක් නැහැ මේ ආවේගයට ඇවිස්සෙන්න නැතු වෙන්න. සක්තියක් නැහැ. එතකොට පොර ගන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ දිනු කරගෙන යනකට සංසිඳිනවා. අනුප සමාය සංසිඳිනවා. අභිඥාය විශේෂ අවබෝධය ඇති කරලා දෙනවා. සම්බෝධාය චතුරාරි සත්‍ය අවබෝධය දිනු කරලා දෙනවා. තන්මයි වතන්නා තුන්නම ප්‍රහාණය කරලා නිවන කරා යන්න සලස්සනවා. එතකොට මේ ඔක්කොම කරන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අංග මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට කීයක්ද තියෙන්නේ අංග? අංග 8යි. ඉතින් මේක අංග 7කුත් නෙමෙයි, අංග 9කුත් නෙමෙයි, අංග 8යි. දැන් අපි ගත්තොත් කවුරු හරි කිව්වොත් නෑ නෑ නෑ ඔහොම බෑ මදි, ප්‍රාර්ථනා කරන්නත් ඕන. එතකොට අංග 9ක් නෝ. එතෙ සම්මා ප්‍රාර්ථනා යහපත් පැතුම්. එතකොට අංග 9ක් වෙන්න ඕනේ. බුද්ධ දේශනාවේ තියෙන අංග 9ක්ද? අංග 8යි තියෙන්නේ. මම අහලා තියෙනවා සමහරු කියනවා නිවන එහෙම නිවන ලැබෙන්නේ නැහැ කියනවා පතන් නැතුව. කාන්තරු කියන මම අහලා තියෙනවා. පින්නක් දහමක් කරලා අපි පතන්න ඕනේ කියනවා. පතනකට කියනවා මේක පාරමී බවට පත් වෙලා ඒක ගානට ඔව් ගානට ඒක ගැලපිලා යන්නේ පාරමී බවට පත් වෙලා. එතකොට ඒක මොකද්ද? එතකොට අපිට කියන්නේ නෝ එහෙනම් සම්මා ප්‍රාර්ථනා කියලා. එහෙම අපි කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේව අපි ඉක්මවා ගියා වෙන්නේ නැද්ද? ශ්‍රාවකයා සාසුන්නාසි ඉක්මවා යන්නේ. ශ්‍රාවකයන් තිස්සේම සිටින්නේ කොහොමද? ඔව් අහන්න ජානාමි භගවා ජානාති. මම දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. එතන ඉන්නවනම් නැවතිලා. එහෙනම් ශ්‍රාවකයාට වැදගත් වෙන්නේ අර මාර්ගාංග 8 ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් හිත පහදවා ගන්න තියෙන්නේ මාර්ගාංග 7ක් කෙරෙහිත් නෙමෙයි, 9ක් කෙරෙහිත් නෙමෙයි, 8ක් කෙරෙහි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ මාර්ගාංග 8 මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සොයා ගන්න තමයි අවුරුදු 6ක් දුක් විඳින්නේ. ඒ වෙනකොට ලෝකේ කවුරුවත් එහෙම එකක් දැන සිටියේ නැහැ. දෙවි කෙනෙක් දැන සිටියෙත් නැහැ. මිනිස්සෙක් දැන සිටියෙත් නැහැ. දෙවියන් බබුන් මරුන් සහිත ලෝකේ කිසිවෙක් දැන සිටියේ නැහැ. එක එක කෙනා එක එක දේවල් කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේටම තේරුණා උන්වහන්සේම අවබෝධ කරගත්ත මේ අංග 8කින් යුතු ආර්ය මාර්ගය. උන්වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගෙන මොකද කළේ? මේ මාර්ගාංග 8 ප්‍රගුණ කළා. එතන මාර්ගාංග 9ක් නෑ ප්‍රගුණ කරන්න. කීයද තියෙන්නේ? ආ මාර්ගාංග 8 ප්‍රගුණ කළා. උන්වහන්සේ උපමා වලින් පෙන්වා දීලා තියෙනවා. උන්වහන්සේ උපමා වලින් පෙන්වා දීලා තියෙනවා ඔන්නේ කිකිලියක්. කිකිලියක් කියනවා. මේ කිකිලි බිත්තර 10ක් බෑවා. දැන් මේ කිකිලි රකින්නේ මොකද කරන්නේ? දැන් කිකිලිගේ පාටි විනෝදෙන් ඉන්නවා. ඉඳලා හවසට යනවා බිත්තර ටික බලලා. බිත්තර ටික හොඳට තියෙනවා. බලලා තියා රකින්නේ ඔහේ රස්තියක් ගහන කිකිලි. ඊට පස්සේ මේ කිකිලිට හිතෙනවා, කිකිලි මොකද කරන්නේ? උඩේට යනවා. ගිහිල්ලා කියනවා අනේ මේ බිත්තර ඉක්මනින් මෝරාවා. ආයේ හවසට යනවා. අනේ මේ බිත්තර ඉක්මනින් මෝරාවා. පහුදායන අනේ මේ බිත්තර ඇතුලේ ඉන්න කුකුල් පැටවු ඉක්මනින්ම ලොකු වෙලා නියවලි මේ බිත්තර කටු පුපුරාගෙන එළියට ඒවා. පටවේවිද මේ උපමා බුදුරජාණන් වහන්සේගේ. එතකොට මේකේ තේරුම මොකද? ප්‍රාර්ථනාවකින් යමක් ලැබෙන්නේ නෑ කියන එක නෙමෙයි. දැන් අපිට හම්බිලා තියෙන ධර්මයේ බුද්ධ ධර්මයේ ඒකද? අපිට ලැබෙන්නේ මොකද්ද? ප්‍රාර්ථනාවකින් ලබා නිවන උනත් අවබෝධ කරන්න පුළුවන්. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඕනේද? ඕනේ නෑ. අන්න බලන්න එතකොට සතර සත්‍යයේ හිත පාදින් නැති වෙනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කර යන්නේ කොහොමද අපි? අපිට ධර්ම මාර්ගයට එන්න බැරුව යනවානේ ඒ මත තිබුණොත්. ප්‍රාර්ථනාවෙන් බැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ තව කිකිලියක් ඉන්නවා. මේ කිකිලි පිටර 10ක් දැවුවා. ඊට පස්සේ මේ කිකිලිට පැතුමක් නැහැ. මේ කිකිලි දන්නවා පිටර වලට කළ යුතුදී. මොකක්ද දැන් කරන්න තියෙන්නේ? රකින්න එකනේ. දැන් කිකිලි ඇත්තර අර පරණ කිකිලි වගේ රස්තියාරු යන්නේ නැහැ. කෑම් බීම් හොයන්න යන්නෙත් නැහැ වැඩිපුර. පොඩ්ඩක් ගිහලා එන්නේ චුට්ටක් කාලා බීලා ඇවිල්ලා මොකද කරන්නේ? බිත්තර ටික රකින්න මොකද වෙන්නේ? මේ බිත්තර උණුසුම් වෙනවා, සීතල වෙන්නේ. බිත්තරේ රකින්න උණුසුම් වෙනවා. උණුසුම් වෙන්න මොකද වෙන්නේ? කිකිලිගේ ඇඟේ තියෙන රස්නේ, කිකිලිගේ ඇඟේ තියෙන ගන්ධයයි රස්නේයි මේ ඔක්කොම කරගෙන අර ඇතුලේ තියෙන බිත්තරේ මොකද වෙන්නේ? ටික ටික වැඩෙන්න ගන්නවා. කුකුල් පැටිය නිකම්ම ඒ ඇතුලේ ටික ටික හැදෙන්න ගන්නවා. හැදුනට පස්සේ කිකිලිගේ පැතුමක් නැහැ. යම් දවසක බිත්තර සුදුසු අයුරින් මෝරා ගියාද ඊටවසේ මොකද වෙන්නේ? ඒ බිත්තරේ ඇතුලේ ඉන්න පැටියාම නියපාර සිඳගෙන එළියට එනවා. ඉතින් බලන්න මේ තරම් පැහැදිලිව බුදුරජාණන් වහන්සේ විසින් උපමා දේශනා කළ තියෙද්දි අපි අහලා තියෙන්නේ මොනතරම් වෙනස් එකක්ද? මේක තියෙන්නේ වාසි ජටෝපම සූත්‍රය කියලා සංයුත්ත නිකාය තියෙන දේශනාවක. එතකොට අපිට පැහැදිලිව පේනවා, එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන ධර්ම මාර්ගය ප්‍රාර්ථනාවකින් ලබන්න පුළුවන් එකක් නෙවෙයි කියන එක නේද ඒක තේරුම? ඒ ධර්ම මාර්ගයේ ලබන්න තියෙන ප්‍රාර්ථනාවකින් නෙමෙයි. එහෙනම් අනුගමනය කරලයි අපි හරි දන්නේ නැතුව අපි පතපත ඉඳි. අනේ අපේ කායික දුක් නැති වේවා, අනේ අපේ මානසික දුක් නැති වේවා, අනේ අපේ කරදර කම්පටු නැති වේවා, අනේ අපේ දුක් නැතිව. දැන් අපි පතනවනේ දන්න කාලේ ඉඳලා නැති වුණාද? නැති වෙන්නේ නැහැ. පැතීමෙන් නැති වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මෝහයේ තිබුණත් ඒත් හොයන්න බෑ. දැන් මෝහෙන්නේ පතන්නේ ප්‍රඥාව පහළ වෙලා නෙමෙයි මෝහෙන්නේ. දැන් අපි ගත්තොත් උන ලෙඩක් තියෙනවා. මේ ලෙඩේ සමීප වේවා කියක අපි පතනවා කියමු. දැන් පතනවා. පතද්දී අපි දෙහිතුත් ගන්න. දැන් මොකද වෙන්නේ? ලෙඩේ සමීප වෙනවා. දැන් හිතනවා අවබෝධයෙන් නැති එක්කනේ මොකද හිතන්නේ? මේ මම මේ ලෙඩේ සනීපුනේ බෙහෙත් අරගෙන නෙවෙයි. එහෙනම් තාර බෙහෙත් ගත්ත බව මතක නෑ. මේ ප්‍රාර්ථනාවකින් මම මේ සුවපත් වුනේ කියලා තව දුරටත් ත්‍යාගයේ මුලාවට මේ හිතෙනවා. සමහර ආසනීපතිනෝ බෙහෙත් ගන්න ඕනෙත් නෑ. කාලයක් මේ බෙහෙත් නොසලකිලිමත් කමින් අපි හිටියා කියමු. අපි සාමාන්‍ය විදිහට පරිස්සම් වෙලා ඉන්නවා. බෙහෙත් ගන්න නෑ. බෙහෙත් නොගෙන සනීප වෙනේවා හරියට උපස්ථාන නැතත්, හරියට බෙහෙත් නැතත් සනීප වෙන අවස්ථාවක් නැද්ද? සනීප වෙන අවස්ථාවක් තියෙනවා. හරියට බෙහෙත් තිබිලත්, උපස්ථාන තිබිලත් සනීප වෙන්නේ නැති අවස්ථාවක් නැද්ද? තියෙනවා. උපස්ථානත් නැතුව බෙහෙතුත් නැතුව සනීප වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. උපස්ථාන නැතුව බෙහෙතුත් නැතුව සනීප වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා කෙනෙක් ඉන්න පුළුවන් බෙහෙත් කරන්නේ නැහැ. උපස්ථාන ලැබෙන්නේ නැහැ හිතරෝ නෑ. මේක සමීප වේවා. දැන් මොකක් හරි වෙලා මේ රෝගෙ නිකන් දැන් සත්තු සමීප වෙන්නේ ඔය කොරණ ගහේලා ඊට පස්සෙ අපිට ඇවිදින සත්තු. දැකලා නැද්ද? මේ බල්ලු අතපය කඩාගෙන ඉඳලා මේ බෙහෙත් බුකුත් කරන්න තු මේ සමීප වෙනව ඔබ දැකලා නැද්ද? දැකලා නැද්ද එහෙම? ඉතින් සත්තුන්ට එහෙම වෙනවා නම් මේ ඒ ශරීරයට මේ ශරීරයට ඒක වෙන්න බැරිද? වෙන්න පුළුවන්නේ. මේක ගැන දන්නේතු මොහේ තියෙන කෙනා හිතනවා ඒක නිකම්ම සමීප වුණත් ඔය ආඥා කර කර ඉඳෙද්දි සමීප වුණාම මොකද්ද හිතෙන්නේ? මේක දෙවියන්ගේ වැඩ. කෙලවර නැතු මේ සත්තු කරගහ ඉඳලා සමීප වෙනවා. මං ඕන තරම් දැකලා තියෙනවා මේ බල්ලු බලල්ලු ඔය බලල් බල්ලන්ගේ ඇඟේ කුෂ්ඨ හැදිලා ඇදගෙන ඉඳලා එහෙම ආයි සනීප වෙන අවස්ථාවක් තියෙනවා. සමහරුන්ට සනීප වෙන්නේ නැහැ. සමහරුන්ට සනීප වෙනවා. ඉතින් අර යාඥා කරන්න පටන් අරගෙන සනීප වුණාම හිතන්නේ මොකද්ද මේ? කියන අපි බෙහෙත් කළේ නැහැ. අපි යාඥා කළා විතරයි. සනීප වුණා කියනවා. එතකොට යා කයි බෙහෙතු නැතුව සනීප වෙන අවස්ථාවක් තියෙනවා රෝගය දුනාම කියලා. දැන් ගිම්බිරිසාට අපි බෙහෙත් නොගෙන නිකම්ම සනීප වෙනවා. මේ වගේ සනීප වෙන අවස්ථාවක් තියෙනවා රෝගෙ. එතකොට මේක ගැන දන්නේ නැතුව යා හිතන මේ සනීප වෙනවා. එතකොට කෙනෙක් කියනවා මම බෙහෙත් කළේ නැහැ. මම යාඥාවෙන් සනීප කරගත්තා. නමුත් අර සත්තුන්ගේ සනීප වෙනවා වගේ යාගෙත් එහෙම තමයි නිකම්ම සනීප වෙන්නේ. තව කෙනෙක් යනවා ඉතින්. ගියේ යාඥා කරනවා. සනීප වෙන්නේ නැහැ. ඊරෝ සෙන්ියා දැන් මෝහය නිසා කොහොමද එන්නේ ඉතින්? එහෙනම් අපේ හරියට යාඥාව කෙරිලා නැහැ. යාඥාව හරියට කෙරුණා නම් සනීප වෙනවා. ආන්න ආයෙ කරගලා ඉන්නේ කොතනද? මෝහයටමයි. දැක්කනේ මේ හේතුඵල ධර්ම අවබෝධ නොවුනම වෙන්නදී. මේක දීප දැන් මම ඔබට මෙහෙම කිව්වොත් ඔන්න මම ඔබට කියනවා දැන් ඔන්න ඔබ කොහොම ඉන්නද? ඔන්න මම දැන් අත් දෙක දික් කරනවා. එතකොට දැන් ඔන්න රශ්මියක් වේදෙනවා. දැන් ඔන්න විශ්ව ශක්තිය මම ඔබට දෙනවා. දැන් අල්ල ගන්න. මෝහයේ තියෙන එක්කිනා හේතුඵල ධර්ම දන්නේ නැති එක්කිනා ආරි සත්‍ය ගැන අහපු නැති එක්කිනා ජීවිතය ගැන දන්නේ නැති එක්කිනා මේ විද්‍යාවට අහු වෙනවාද නැද්ද? අහු වෙනවාමයි. මේ විද්‍යාවට අහු වෙනවා. දැන් මම මෙහෙන් අත් දෙක දික් කරනකොට ඔබ මොකද කරන්නේ? ඔබත් මෙහෙන් අත් දෙක දික් කරනවා මේක අල්ල ගන්නවා. විශ්ව ශක්තිය. මේක මිත්‍යා දෘෂ්ටියත් සම්මා දෘෂ්ටියත්. මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නේ හිත සූපිනසද අහිත පිනසද? අහිත පිනස, දුක් පිනස. මිත්‍යා දෘෂ්ටියේ මරණින් මත් සුගතියේද දුගතියේද වෙන්නේ? දුගතියට. අන්න දුගතිය කරා යන පාරමයි. කරන්න දෙයක් නෑ. නුවණින් කල්පනා කරන්නේ නැති අය මේ මිසදිතු වලට අහුවෙනවා. ඊටවස් හිතනවා දැන් ඉතින් එහෙනම් අපිට බේත් මුකුත් ඕනේ නැහැ. අපිට විශ්ව ශක්තිය තියෙනවා. විශ්ව ශක්තිය තියෙනවා දැන් එක්කෙනෙක් විශ්ව ශක්තිය අරගෙන දුන්නාම ඊළඟ එක්කෙනාට යනවා එන්න. මේ මෝහයෙන් පිරිච්ච මෝඩ ලෝකේ නම් පුදුම විදියට මුලා කරන්න පුළුවන්. තින්නතුනි මම හිමාලා අඩවියේ ජීවත් වෙච්ච එක්කෙනෙක් සාදුරුත් එක්ක මේ ජනතාව කවට්ටන්න පුළුවන් ආකාර මඩ පුළුවන් රවට්ටන්න හොයන්න බැරි විදියට රවට්ටනවා නම් ඇයි මෙහෙම මෙහෙම ඍෂිවරුන් හම්බ වුණා මම මෙන්න මෙහෙම මෙහෙම ඍෂිවරුත් එක්ක හිටියා මට මෙහෙම බලයක් දුන්නා කියලා මම මෙහෙම නිකන් අත දෙකල නිකන් වීසිකොල්ලක් මිනිස්සු හිතයි හරි තමයි රශ්මිය වීසි වුණා ඇයි මට එහෙම සිතිවි දෙන්නේ නැත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නිසා ඇයි ඒ සිතිවිලි වලට පෙළඹෙන්නේ නැත්තේ? මිත්‍යා දෘෂ්ටියේ භයානකකම දන්නා නිසා. මිත්‍යා දෘෂ්ටියේ මරණින් මත්තේ දුගතිය කැමති වෙයි යුතුයි කියලා බුද්ධ දේශනාවේ තිබෙන නිසා ඊළඟට මිනිස්සුන්ගේ මෝහයෙන් මිනිස්යන්ව ගොඩ ගන්නවන නිසා. එහෙම අපි කරන්න ගියොත් බැලලියන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මයමයි නේද? ඔබට මතක ඇති කාලයක් ඔන්න පිරිත් වලින් සනීප කරගෙන ගියා. බැලළුනේ මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයිද? මිනිස්සු ඔක්කොම හිතුවා පිරිත් බලෙන් ළිඩ සනීප වෙනවා කියලා දුවගෙන ගියා. ඒක රොක්කට ගියා. කෝ දැන්? දැන් ළිඩ සනීපද ඔක්කොම? දැන් යන්නේ නැත්තේ මොකද? දැන් ළිඩ විරද? ඉවරයි. ආ දැන් මොකද යන්නේ එතකොට? දැන් එතන හරි නැද්ද? හරි නැහැ. දැන් කොතනද ඉන්න යන්නේ ඊළඟට? එතකොට බලන්න ආරි සත්‍ය අවබෝධය කර අපි නොගියොත් අපි අහුවෙන්න තියෙන තැන් හිතන්නත් බෑ. ඒ තරම්ම තැන් ගොඩක්. බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය සත්‍ය අවබෝධයේ නැති වෙච්ච සිට මේ ආර්ය සත්‍ය අවබෝධයේ නැති සිට පරණලා පත්‍රයක් වගේ කියන. පරණලා පත්‍රයේ ස්වභාවය මොකද්ද? සුලං හමන හමන පැත්තට ඒක යනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා මේ භාග්‍යවතුන් වහන්සේ මේ ඔබ වහන්සේ මායා දන්නවා කියන්නේ නැත්ද? මායා දන්නවා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා යාට ඔව් පින්වත මම මායා දන්නවා. එතකොට ඇහුවා මේ ඔබ වහන්සේ නම් මායාකාරී කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා මායාකාරී කියන්නේ වෙන එකක්, මායා දන්නවා කියන්නේ වෙන එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ යාගෙන් අහනවා ඔබ දන්නවද අර ලම්පචූලක කියලා මේ හමුදා කණ්ඩායමක් ඉන්නවද? දන්නවා. ඒගොල්ලෝ සිල්වත්ද දුස්සීලද? ඒගොල්ලෝ දුස්සීලයි. එතකොට ලම්පචූලක හමුදා කණ්ඩායම ඔබ දන්නවද? ඔව් මම දන්නවා කිව්වා. එහෙනම් ඔබ ලම්පචූලකේ. එහෙනම් ඔබ දුස්සීලේ කියලා ඔබට කිව්වොත් කවුරුහරි හරිද කියලා? හරිද? ඇයි ලම්බචූලක කියන කට්ටිය වෙන කණ්ඩායමක්? ඒගෙන දැනගත්තා කියලා කෙනෙක් දුස්සීල වෙනවද? බුදුරජාණන් වහන්සේ වදාළා මම මායා දන්නවා. නමුත් මායාකාරී නොවේ. උන්නත් දේශනා කළා මේ මිනිස්සු මායාවල් කරන්නේ මෙහෙමයි කියලා මම දන්නවා. මායාව කරන්නේ මෙහෙමයි කියලා දන්නවා. නමුත් උන්නාන්සේ මායාකාරයෙන් නෙමෙයි කිව්වා, මායාව දැනගත්තා කියලා. ඒ වගේ දැන් කෙනෙක් ඉන්නවා කතා මරන්නේ මෙහෙමයි කියලා දන්නවා. ප්‍රාණඝාතයේ කෙරෙන චේතනා පහළ වෙන්න ඕනේ, ආයුධයක් අතට ගන්න ඕනේ, උපක්‍රමයක් කරන්න මේක කියලා දන්නවා. එයා දන්නවා කෙනෙක් සතෙක් මරනවා. ඒතකොට සතෙක් මරනවා කෙනෙක් දන්නවා කියලා එයා සතෙක් මරන අකුසලයට වෙනවද? ඒ වගේ කෙනෙක් මායා දන්නවා කියලා මායාකාරීක් වෙන්නේ නැහැ. මායාකාරීක් වෙන්නේ මොකද? මේ මායාව කිරීමයි. මේ වගේ ඒ දන්නේ නැති එක්කෙනා මෝහයෙන් ඉන්න එක්කෙන හැමතිස්සේම මොකද වෙන්නේ? රැවටි රැවටි රැවටි රැවටි යනවා. කලින් කලට නොයේ රැවටිලි මේ ලංකාවේ පහළ වෙනවා. එක රැවටිල්ලක් කියවලා ටික කාලයක් යනකොට තව රැවටිල්ලක් එනවා. ඒ රැවටිල්ලෙන් උන්න කාලයක් එයා හම්බ කරනවා. ඒ රැවටිල්ල නැති වෙලා ඊළඟ කාලයකට තව රැවටිල්ලක් එනයි. මේ හොඳ බොරදියක් තියෙනවනේ මේ රටේ. මේ බොරදියේ මාළු බාන්න බැරි කාටද? ඕන කෙනෙකුට මේ බොරදියේ මාළු බාන්න පුළුවන්. හැමතැනම යාඥා මඩු ගහගෙන ඉන්නේ මක්නිසාද? මේ මිනිසුන්ගේ මෝහයෙන් නේද මේ ප්‍රයෝජනය ගත්තේ? මිනිසුන්ගේ මෝහයෙන්මයි ප්‍රයෝජනය ගත්තේ. මිනිසුන්ගේ නොදන්නාකමෙන්මයි ප්‍රයෝජනය ගත්තේ. එතන මේ මෝහයට පත් වෙන මිනිස්සෙක් තවදුරටත් මෝහයට පත් කිරීමද කල යුත්තේ? ඒ මෝහයෙන් මුදා ගැනීමද කල යුත්තේ? මෝහයෙන් මුදවා ගැනීමයි කල යුත්තේ. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න, කවදාවත් පැතුමකින්, විශ්ව ශක්තියකින්, යාඥාවකින් ජීවිතේ ප්‍රශ්න නම් විසඳෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ ගෝදන කිතාගෙන ලෙඩ වුණාට පස්සේ අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්නම ඕනේ. බෙහෙත් නොගෙන සමීප වුණොත් ඒක හාස්කමක් කියලා. නමුත් ඒගොල්ලෝ පොඩ්ඩක් සිහි කරන්නේ නැහැ මේ තිරිසන් සත්තු ගැන. මේ බෙහෙත් නොගෙන කෙලවරෙන් නැතුත් තිරිසන් සත්තු සමීප වීම මොකද හාස්කම? පිරිත් වතුර දීලාද? විශේෂක්ති දීලාද? යාඥා කළාද? නමුත් එච්චරවත් හිතන්න තරම් එයාගේ කල්පනාව තුළ නුවණ නැහැ. එහෙම තමයි මේ ලෝකෙ වැඩි. ඉතින් ඒ නිසා අපි ඒවා ඒ තත්ත්වෙටපත් නොවේ ජීවත් වෙන්න නම් අපි මේ අවබෝධ කරගන්න ඕනේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය මොකද්ද? සම්මා දිට්ඨි කියලා කියන්නේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. කවුරේ යහනෝ බෙන් මෙහෙම සම්මා දිට්ඨිය නුකුමන්ත එතරොයා ඔබ කියන්න ඕනේ සම්මාදිට්ඨිය යනු චතුරාරි සත්‍ය ගැන ඇති අවබෝධයයි. හරි දැක්ම කියලා කියන්න එපා, සම්පූර්ණයෙන්ම වැරදි. ඇයි වැරදි වෙන්නේ? ඒක ඕනෝනේ නැද්ද කරවන්න බැරිද? මගේ හරි දැක්ම මේකයි, අසෝලාගේ හරි දැක්ම මේකයි, අසෝලාගේ හරි දැක්ම මේකයි කිය එක හරි දැක්ම කියන වචනේ එක එක විදිහට කරවන්න පුළුවන්. හරි දැක්ම කියන්න එපා වැරදි. සම්මාදිට්ඨිය කියන වචනේ තෝරන්න ඕන කොහොමද? චතුරාරි සත්‍ය පිළිබඳ අවබෝධ ඥානයයි. ඇයි හැමතැනම බුද්ධ දේශනාවල සම්මාදිට්ඨිය විස්තර කරලා තියෙන්නේ මේ විදිහටයි? එහෙනම් යමෙකුට සම්මාදිට්ඨියක් තියෙනවාද, එයාට තියෙනවා ඥානයක්. දුක්ඛ යනු මේකයි, මේකයි දුක් කියලා ඥානයක් තියෙනවා. ඥානයක් කියට අවබෝධයක් තියෙනවා. මේ දුක හටගන්න හේතු මෙන්න මෙව්වා කියලා ඒ ගැන යාට අවබෝධයක් තියෙනවා. මේ හේතු නැත්තම් දුකෙන් නිදහස් කියලා යාට අවබෝධයක් තියෙනවා. මේ හේතු නැති වෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි කියලා අවබෝධයක් තියෙනවා. අන්න එයා තමයි වතුරෙන් උඩට ඇවිල්ලා වටපිට බලද්දි දූපත දැක්කෙත් කෙනා. ආන්‍ය පැටලෙන්නේ නෑ, මුලා වෙන්නේ නෑ, කාටවත් රවට්ටන්න බෑ. එයා නුවණින් විමසනවා, හරි වැරදි ඉක්මනින් තේරුම් ගන්නවා, ඉක්මනින් නිවැරදි දේ හඳුනා ගන්නවා. එයාට පුළුවන් මේක බේරගන්න. ඒ සම්මාදිට්ඨිය යුක්තේ කිනා තමයි සම්මා සංකල්පය ඇති කරගන්නේ. මොකද්ද සම්මා සංකල්පය? නෙක්ඛම්ම සංකල්පය, ආව්‍යාපාද සංකල්පය, අවිංචා සංකල්පය. මේක කියනතු අපි කිව්වොත් එහෙම හරි කල්පනා. ඕන එක ගන්න බැරියකට අපිට. සම්මා සංකල්පය විස්තර කරන්න ආරම්භ දෙන්නේ. නෙක්ඛම්ම සංකල්පය කියන්නේ නික්මීම. එනම් මේ දුකෙන් මම නිදහස් වෙන්න ඕනේ කියන අදහස යාගේ හිතේ වැඩ කරනවා. ඉපදීමෙන් නිදහස් වෙන්න ඕනේ කියලා යාගේ හිතේ වැඩ කරනවා. අව්‍යාපාද සංකල්පන යාගේ හිතේ මෛත්‍රියක් වැඩ කරනවා. අවිහිංසා සංකල්පන හිංසාවක් නැති හිතවිලි යාගේ හිතේ ඇති වෙනවා, දිනු කරගන්නවා. එතකොට අපිට පේනවා නික්මීම මේ ලෝකේ අතරින්න නෝණයි, කරුණා මෛත්‍රිය දෙක තමයි මෙයාගේ වැඩෙන්නේ. නියම විදිහට ආරි සත්‍ය අවබෝධයට ආවනම් එහෙනම් එයා කරුණාවන්ත කෙනෙක්මයි, සානුකම්පික සිත්ති කෙනෙක්මයි, ඕනෑම දෙයක් අත්හරින්න දන්න කෙනෙක්මයි, නුවණින් විමසන කෙනෙක්. සම්මා සංකල්පයට එනවාමනේ, සම්මා දිට්ඨිය ආවොත් සම්මා සංකල්පිත එනවාමයි, සම්මා වීතියට ආවොත් සම්මා වාචා එනවාමයි. සම්මා වාචා කියන්නේ එයා බොරු කියන කෙනෙක් නෙවෙයි. යාට බොරු කියන්න ඕනේ නැහැ. ඔව්, කේලාම් කියන්න ඕනේ නැහැ යාට. මොනවා ගන්නද යාට? පාරුෂ වචන කියලා මොනවා ගන්නද යාට? ශිස් වචන කතා කර කර ඉඳලා මොනවා ගන්නද යා? අසීයෙන් අර ඊස් වචන වලට පැටලුණොත් මොකද වෙන්නේ? මොහොතකින් පටගාලා කල්ලකිරිනවා. මොනවද මේ මං කතා කර විට බොරු දේවල්? මොනවද මේ මං මේ පැටලෙන්නේ කියලා ඉක්මනට නිවැරදි වෙනවා. සම්මා සම්මාදිට්ඨිය ඇති වෙච්ච එක්කිනා සම්මා කම්මන්තක් දන්නවා. ඒ කිවි? ඔව්, ප්‍රාණඝාතයට අහුවෙන්න ඕනේ. යා දන්නවා. සොරකමට යහවුල්ින්නේ, අනාචාරී හැසිරින්න අවුල් වෙන්නේ. එයා මේ ඊළඟට මේ සුරාවට ආදීට අවුල් වෙන්නේ අය. අපිට සමාධියට ආපු එක්කෙනා ජීවත් වීම පිණිස අධාර්මික කටයුතු කරන්නේ. එයා කුසල් අකුසල් හඳුනාගෙන ඉන්නේ. සමාධියට පත් වෙච්ච එක්කෙනා ඊළඟට බලනවා, මං අර කියාපු දෙන්න තමාතුලින් බලන්න තියෙන ජීවිතේ. බලන්න තියෙන තමන් තුළින් බලන්න හදන එකට හතර ආකාරයකින් තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. පස් ආකාරයක් නෑ. එක්ක කය ගැන බලන්න ඕනේ. කය ගැන බලනකොට එක්ක බලන්න ඕනේ කයේ කොටස් කොටස් කොටස් වෙන් කරලා බලන්න ඕනේ. එහෙම නැත්තම් බලන්න ඕනේ. ඔව්, එහෙම නැත්තම් කය කොටස් වෙන් කර කර බලන්න ඕනේ. නැත්තම් ඉරියව් වැඩ කරන හැටි බලන්න ඕනේ. එහෙම නැත්තම් බලන්න ඕනේ මේ කැලි වෙන් කරලා ධාතු වශයෙන්. එමුණත්තන් ඇටසැකිල්ලක් වැටියට එක්ක මලාට පස්සේ මේ කයට වෙන දේවල් ඕවා තමයි කයේ බලන්න තියෙන්නේ ජීවිත අවබෝධය පිණිස. ඊළඟට යාට අමතිස්සෙම චපදුක් වේදනා එනකොට යා සිහියෙන් ඉන්නකොට යා දන්නවා මේක මෙතන විඳීමකුත් තියෙනවා කියලා. කයක් විතරක් නෙවෙයි තියෙන්නේ විඳීමකුත් තියෙනවා. දැන් යා සැප විඳින්නකට සැප විඳීමක් තේරුම් ගන්නවා, දුක් විඳිනකට දුක් විඳීමක් තේරුම් ගන්නවා, බව මධ්‍යස්ත විඳීමක් තේරුම් ගන්නවා, මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් විඳිනකට අරමුණු ආමිෂ විඳීමක් තේරුම් ගන්නවා, බණ භාවනා කළා තියෙන විඳීම නිර්ආමිෂ විඳීමක් තේරුම් ගන්නවා. මොකෝ මෙයා තේරුම් ගන්නවා මේ විඳීම ගැන තමන්ගේ ජීවිතය තුළ ජීවිතය බලද්දි. එතකොට මේකෙන් තේරුම් ගන්න ධර්මාර්ගයේ අනේකෙනා සම්පූර්ණයෙන් අවධානය යොමු කරන්නේ කවුරු ගැනද? තමන් ගැන අවධානය යොමු කරමින් තමයි අනුන්ට ධර්මය කියන්න ඕනේ. තමන්ගේ ජීවිතේ උපන් අකුසල් තියෙනවා. ඔන්න තමන්ට පේන උපන් අකුසල්. දැන් උපන් අකුසල් පේනකොට මේ ධර්මාර්ගයේ දියුණු කරන කෙනා උපන් අකුසල් වලට කැමති වෙනවද අකමැති වෙනවද? අකමැති වෙනවා. අකමැති වුණාට පස්සේ එහෙනම් කැමති වෙන්නේ මොකද්ද? උපන් අකුසල් නැති කිරීම ගැනයි කැමති වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එයා ඒ සඳහා උත්සාහ කරනවා. දැන් ඊළඟට නූපන් අකුසල් තියෙනවා. හටගත්තේ නැති අකුසල් තියෙනවා. දැන් මෙයා හටගත්තේ නැති අකුසල් හටගන්නවාට කැමති නෑ. එහෙනම් එයා කැමති මොකද්ද? හටගත්තේ නැති අකුසල් ආයෙමත් හටගන්නේ නැතිවීමටයි කැමති වෙන්නේ. ඒකට යා වීරිය කරනවා. මේක කතාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සඳහා උත්සාහ කරන්නම ඕන. උත්සාහ කරන්නම ඕන. එහෙම නැතුව මේක ප්‍රගුණ කරන්න පිළිවෙලක් නැත කියලා යාට හොඳට අවබෝධ කරගන්නවා. දැන් අපි කියමු ප්‍රගුණ වෙන්න පටන් ගන්නවා. ප්‍රගුණ වෙන්න පටන් ගන්නකොට මියා අර නුවණින් කල්පනා නොකොට හිටියොත් අර නුවණින් කල්පනා මං කියන මුලින්ම පටන් ගත්තේ මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කවුරුන් සඳහාද? නුවණින් කල්පනා කරන කෙනා සඳහායි. නුවණින් කල්පනා කිරීම කියන්නේ එහෙමනම් යා නුවණින් කල්පනා කිරීම කියන එක ටික කාලයක් කරලා අසාරණයක් නෙමෙයි. එහෙනම් මියා දුකෙන් නිදහස් වෙන තුරුම නුවණින් කල්පනා කරන්න ඕනේ. ඊට පස්සේ දුක නිදහස් වුණාට පස්සේ ආයේ නුවණින් කල්පනා කරන්න දෙයක් නෑ සම්පූර්ණ. ඉතින් මේ නිසා බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපැහැදිලිද පැහැදිලිද? පැහැදිලි දෙයක්. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය කියන ධර්මය පැහැදිලි දෙයක්. මේක ප්‍රහේලිකා නෑ. මේකේ গুপ্ত දේවල් නෑ. මායා නෑ. රැවටිලි නෑ. වංචා නෑ. පුහු බලාපොරොත්තු නෑ. මේක තියෙන්නේ යථාර්ථයක් විතරයි. බුදුරජාණන් වහන්සේ නමක් තියෙනනේ සත්‍ය නාම කියලා. සත්‍ය නම් බුදුරජාණන් වහන්සේ බලන්න. එතකොට ඉබඳු සත්‍ය අපිට ආන්න ලැබිච්ච වෙලාවේ අපි මේ සත්‍ය අචාරලා මිත්‍යාවල් පස්සේ ගියෝ. අපි අයිති වෙන්නේ ආලෝකයෙන් අඳුර කරා යන අයටද නැත්නම් මොකේදද? අපි සත්‍ය පෙනිපෙනී මිත්‍යා දෘෂ්ටි කරා ගියෝ. ආලෝකේ පෙනිපෙනී අඳුර කරා ගියාය වෙනවා. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ සත්‍යේනම් සත්‍යමයි. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට මේ දුර්ලභව ලැබෙන ධර්මයේ තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ලැබිච්ච ධර්මයේ අපි අතහරින්න හොඳ නැහැ. මේ ආර්ය සත්‍ය කෙරෙහි හිත පිටුවා ගැනීම අතහරින්න හොඳ නැහැ. මේක හොඳට හිතේ පිටුවා ගන්න ඕනේ. පිටුවාගෙන අපි කවුරුත් දැඩි ලෙස හිතේ අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ ගෞතම බුද්ධ ශාසනයේම අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා. සාදු සාදු සාදු.